මතුවලා තියෙන දේශපාලන තත්ත්වය ගැන අපේ දේශපාලන මණ්ඩලය අද රැස් වෙනවා. ඒකේ මේ ගැන මැතිමක් කරලා අවම මොනවාගේ මේ ගැටපදක් ඇති කරලා තියෙනවද කියලා මේ ජාතික ආණ්ඩුව ඇතියට කටයුතු කරන්න ක්‍රියා කරන්න. ඉතින් මේවා අපි දන්නේ නැහැ. ඉතින් මේ ඔක්කොම බලලා තමයි අපි තීන්දුවකට එන්න ඕනේ මොන ස්ථාවරයක් අපි ගන්නවද කියලා. ඉතින් මේක ඉදිරි දවස් ටිකේ කරේ.